පින්වත්නී, සත්පුරුෂයන්ගේ ඇසුරේ වාසය කරන්න, සත්පුරුෂයන්ගේ ධර්මයේ ශ්‍රවණය කරන්න, සත්පුරුෂයන් සමග එකතුව වාසය කරන්න, සත්පුරුෂයන්ගේ දහං වැටේ කොටස්කරුවන් බවට පත්වෙන්න කවදාවත් ඔබට වරදින්නේ. අපි කවුරුත් සංසාරයේ ගෙනාපු කර්ම ශක්ති තියෙනවා. එතකොට ඒ කර්ම ශක්තිය අනුව අපි එකිනෙකා විඳවනවා. උදාහරණයක් ගත්තොත් පටාචාරාගේ කතාව අපි මීට කලින් ධර්ම දේශනාවක සිද්ධ කළා. කුයි තරන්නම් අරහත්වයට පත්වන ජීවිතය විඳිව්වද? අංගුලි මාලයන් අරහත්වයට පත්වන ජීවිතය කොයි තරම් විඳිව්වද? මහවනේ මිනී මරමින් වාසය කරන එක සැපක්ද? බතක වැන්ජනයක මිහිරක් සුවඳක් ලබන්න නැතුව වන පලාපල කමින් සතාසි උපාසවා සමග වාසය කරන්ට ලැබීම ඔහුට සැපයක්ද? නින්ද ගියවත් නෑ කියනවා. ඒ කාලය තුළ අංගුලිමාලයන්ට නින්ද ගියවත් නෑ කියනවා. ඇස් දෙක පියවෙනකොට බයෙන් නැගිටිනවා කියනවා. කැලීනකොට සුකං සයාමි, සුකං ඨායාමි, සුකං කප්පේමි ජීවිතං. මට දැන් තමයි ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහුණට පස්සේ තමයි කියනවා මට හරියට නින්දක් ගියේ. මම සුවසේ නිදාගත්තා, මම සුවසේ නැගිට්ටා, සුවසේ ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණට පස්සේ කියනවා අරහත්වයට පත්වෙන්න තරම් පින් තියෙන අයටත් අවසාන ජීවිතේ ඒ වගේ විඳවන්න වෙනවා නම් අපගේ ජීවිත ගැන පින්වත්නි කවර කතාවක්ද? ඒ වුණා ඒ නිසා ජීවිතේට ඕන තරම් දුක එන්න පුළුවන්, කරදර එන්න පුළුවන්, පීඩා එන්න පුළුවන්. ඊළඟට තමයි පුදුම සහගත දෙයක් තියෙනවා, අපේ ජීවිතේ අපිට ජීවිතෙන් ජීවිතයට එකම දේවල් මුණ ගැහෙනවා. එතකොට හැම ජීවිතයකම අපිව පරීක්ෂා කරනවා කර්මය විසින්. එතකොට සමහරලාට මුළු සසරේම පැරදිනවා. දැන් අපි උදාහරණයක් ගත්තොත් බුද්ධ කාලේ සිවුරු අරින්න හිතාගෙන ඉන්න සමහර භික්ෂූන් භාග්‍යතුන් වහන්සේ ළඟට කැඳවද්දී භාග්‍යතුන් වහන්සේ කියයි, නම් භික්ෂූ ඔබ කලිනුත් ඔය වගේ කියන්නේ ඒ පරීක්ෂණේ සංසාරේ කලිනුත් ලැබිලා. ඉතින් ඒ නිසා ආපහු නම් සසරට වැටෙන්න එපා කියලා දහං අවවාදෙද්දී බුදු කෙනෙක් ළඟ ජය ගන්නවා. ඒ නිසා ජීවත් වෙනවද මැරෙනවද කියලා කල්පනා කර කර ඉන්න අය ඉන්නවා. ඔය ජීවත් වෙනවද මැරෙනවද කියලා කල්පනා කර කර ඉන්නේ කෝක කර්මය විසින් ඔබ පරීක්ෂාවට ලක් කරලා. කලින් ඔබ මැරිලා මේ ජීවිතේ මැරෙන්න එපා, ජීවත් වෙන්න. දවසකට එක බණක් හරි අහන්න ජීවත් වෙන්න. මේ පාර ඔබ මැරෙන්න එපා. ඊළඟට ඔය වගේ නොයේක් දේවල් තීරණය ගන්න බැරිව අපි හිරවෙන් හිරවෙන ප්‍රශ්න එනවා. ලාභේද ධර්මේද? ඊළඟට කාමේද ධර්මේද? ද්වේෂේද ධර්මේද? කෙලෙස්ද ධර්මේද කියලා අපිව පරීක්ෂාවට පත් කරන තැන්ීමටයි. පැරදිනවා. මේ ජීවිතේවත් පැරදින්න නැතුව වාසය කරන්නට බුදුරජාණන් වහන්සේ සරණ යන්න. බුදුරජාණන් වහන්සේගේ සරණ අතහැරෙන අවස්ථාව එනවා. අපිට කලින් බුද්ධ ශාසන මොන නොගැහිච්ච උදවිය නෙවෙයි, මොන ගැහුණා. රහතුන් නොදකපු අය නෙවෙයි, රහතුන් සංසාරේ දැක්කා. ඒ කාලේ තිසරණේ අහිමි කරගත්තා. ආයේ දැන් බුද්ධ ශාසනයට පහ දිනකට ඒ පරීක්ෂණිය ආවා. මේ ජීවිතයේ තිසරණේට තිසරණයෙන් පිරිහින්න එපා, තිසරණේ රැකගන්න. ඉතින් ඒ නිසා ඔබගේ ජීවිතයේ අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිය ඒ හදවත නැමැති ගන්ධ කුටියේ තැන්පත් කරන්න මේ බණපත ටික කියන්නේ. අද බලන්න ඔබට කියලා දෙන දහම් කරුණ හරි ලස්සනයි. එදා සම්මා සම්බුද්ධත්වයට පත්වී විසක් පුන් පෝය දවසක සඳ බැසගෙන යද්දී ත්‍රිවිද්‍යා ලැබූ අප මහා වීරයාණන් වහන්සේ අච්චරිය මනුසු තථාගත බුදුරජාණන් වහන්සේ එදා සම්බුද්ධත්වයෙන් ජයසිරි මහබෝසවෙනි නැගීහිට පිරිනිවන් පාන මොහොත දක්වාම තැබූ සෑම පියවරක්ම තුන් ලෝකයට හිතසූ පිණිසයි තැබී. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණෙන අයටත් අමා මහ නිවන දන් දුන්නා. දුර ඈත සිටින අයටත් බුදුරජාණන් වහන්සේ පාගමනින් ගොස් අමා මහ නිවන දන් දුන්නා. එන්ටපා වසලේ කියද්දී ඔහුටත් අමා නිවන දන් දුන්නා. නුඹම ගොවිතැන් කරගෙන ආහාර අනුභව කරන්ට අපින් ඉල්ලන්ට එපා කියපු කසී භාරද්වාජයටත් අමා මහ නිවන දන් දුන්නා. කඩුවක් අමෝරාගෙන ඇඟිල්ලක් සොයාගෙන ආපු කෙනාට අමා මහ නිවන දන් දුන්නා. සමහර වෙලාවට ඉර්ධියෙන් බුදුරජාණන් වහන්සේ වැඩියා. ඊළඟට පාගමනින් වැඩියා. අමා මහ නිවන දන් දුන්නා. කසල බඳුනක් ඔසවාගෙන යන වසල කොල්ලාටත් අමා මහ නිවන දන් දුන්නා. මිනියක බැඳලා තිබුණ පුංචි දරුවාටත් අමා මහ නිවන දන් දුන්නා. රජ කුලේ රජවරුන්ට, සිටු කුලේ සිටුවරුන්ට, බමුණු කුලේ බමුණන්ට, වෙළඳ කුලේ වෙළෙන්දන්ට, දාස කංකරු පුක්කුස සියලු දෙනාට අමා මහ නිවන දන් දුන්නා. අමතස්ස දහතා ධම්මා ස්වාමී අමෘතේ දන් දෙනවා මාගේ ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ. පින්වතුනි, කාශ්‍යප බුද්ධ ශාසනයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000යි. ඒ අවුරුදු 20000 කාලේ එක්තරා උපාසකී සංඝයාට දන් දුන්නා. ධර්මියත් ඇහුවා. හැබැයි ඔහුට ධර්මය අවබෝධ වුණේ නැහැ. ධර්මිය අහනවා, හොඳට දන් දෙනවා. මැරුණා. මියගියයින් ඉතුරු අවුරුදු 20000ක් බණ අහලත් අවබෝධ වුණේ නැහැ කියන්නේ ධර්ම අවබෝධයට මෝරාගේ ඉඳුරන් තියෙන ඕන, මෝරාගේ යෝනිසමනසකාරයක් තියෙන ඕන. නමුත් ඔහු කය බිඳිලා මරණින් මත්තේ දෙව්ලොව උපන්නා. දෙව්ලොව ඉපදුනාට පස්සේ ඒ දෙව්ලොව බුද්ධාන්තරයක්. කාශ්‍යප බුද්ධ ශාසනයේ පටන් අපි බුද්ධ ශාසනය දක්වා බුද්ධාන්තරයක් දෙව්ලොව ඉඳලා කර්මයේ විසින් මෙහෙවන ලදුව. කියන්නේ ධර්මය අවබෝධ කරගන්න පිනක් තිබුණොත් ඔහුගේ ආයුෂ කොච්චර තිබ්බත් එතනින් චුත වෙලා බුදුරජාණන් වහන්සේ ළඟ උපදිනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන විදිහට දැන් සාමාන්‍යයෙන් බලන්න ලංකාවේ දේවානම්පියතිස්ස රජුරෝ කොයිතරම් පින් කළාද? දෙව්ලොව ඉපදිලා හිටියේ පුංචි කාලයයි. මහමයි හිතේ දෙව්ලොව ඉපදිලා හිටියේ අවුරුදු 100ක් විතර, 100ක් හමාර. ඒ කියන්නේ තවුතිසාවේ නම් එක දවසක්. එතනින් චුත වෙලා ලංකාවේ ඉපදුනා වියග්ගපජ්ජ කියලා. අරහත්ට පත් වුණා දේවානම්පියතිස්ස රජු. වියග්ගපජ්ජ මහරහතන් වහන්සේ කියන්නේ දේවානම්පියතිස්ස රජුණා. ධම්මාශෝක රජු 80 මහ ආරදහක් වීර විහාර කරපු රජු. දෙව්ලොව ඉපදුනාට පස්සේ කොයිතරම් දිව්‍ය ආශ්‍රය තියෙන්න ඕනේද? නමුත් අවුරුදු 100න් හමාරෙන් මැරිලා චුත වෙලා දෙව්ලොව ලංකාවේ ඉපදුනා පුජ්‍යතිස්ස කියලා. එතකොට ඒ අය දිව්‍ය ලෝකෙ එච්චර ඉන්නේ නැතුව මනුස්ස ලෝකෙට ඉක්මනට කැඳවනවා. ඒක කරන්නේ කර්මය. මෙහෙවන ආත්මයක් හෝ පුජ්‍යලෙක් හෝ සත්වෙක් නෙවෙයි, කර්මය විසින්, හේතුඵල දහමක් විසින්. එතකොට අර කාශ්‍යප බුද්ධ ශාසනය අවුරුදු 20000ක් දන් දුන්න මේ පාසක බුද්ධාන්තරයක් දෙව්ලොව ඉඳලා අපේ ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේ කාලේ දෙව්ලොවෙන් චුත වෙලා මනුස්ස ලෝකෙ උපදුනා. විදේහ රටේ මැද තිනව පබ්බත රට කියලා ඒ ග්‍රාමේ යමක සොණ්ඩ කියන නගරේ, පබ්බත රට ප්‍රදේශයේ ධම්මකොණ්ඩ කියන නගරේ සිටුවරෙක්ගේ පුතෙක් වෙලා උපදුනා. ඒසොට ඒ කාලේ සිටුවරු වෙළහෙළඳාම් කරනවා, ගව පාලනය කරනවා, ඒ වගේ තමයි ගොඩාක් ධනිය උපදවනවා. මේ පරම්පරාවේ කට්ටිය ගව පාලනයෙන් තමයි ජීවත් වෙන්නේ. දුර මේ දරුවාට නම තිබ්බා ධනිය කියලා. ධනිය ධනිය සිටු කුමාරය. ඊට පස්සේ මේ ධනිය සිටුපුත්‍රයාට හිටිය ගවයෝ 30,000ක් එළ දෙන්නු 27,000ක්. ඉතුර පැට්ටුත් එක්ක ගත්තොත් 60,000ක් විතර ගව පට්ටිය. ඉතුර මේ ගවයෝගේ කිරි දෝමින් ඒවා වෙළෙහෙන්දාම් කරමින් ඒවගේ මී කිරි ගනිමින් මී කිරි හොඳවලා ඒ වගේ ජීවත් වෙමින් ඊළඟට සීසාන කටයුතු වලට ගවයෝ දෝමින් බොහෝ ධනී පැද්දුවා. මේ ධනිය හරි කරුණාවන්ත කෙනෙක්. මේ ධනිය සිටුවරෙක් විදිහට සිටුමාලිගාවෙන් නැතුම් ගවයෝ බලන තැනට නිතර යනවා. තුට අනුන්ගේ ගවයෝ රකින්න කෙනාට කියනවා ගෝපාලක කියලා. එතකොට තමන්ගේම ගවයෝ තමන් රකින්න කෙනාට කියනවා ගෝපක කියලා. මෙතන ධනිය ගෝපකගේ කතාව. හරි ලස්සනයි. බුදු කෙනෙක් කරුණා මහිමය. බුදුරජාණන් වහන්සේගේ අමහා කරුණා වැස්සෙන් තෙමෙන හැටි මෙතන. ඊට පස්සේ ඒ කාලේ ගවයෝ අරගෙන තනින් තන තනකොළ තියෙන තැන් තනකොළ කපාගෙන ඇවිල්ලා දානවා කියලා 60,000කට මෙහෙම කරන්න බෑ. ඒතුරු කරන්නේ තනකොළ තියෙන ගංගා යුරු දූපත් වලට ගවයෝ දානවා එහෙම. ඊට පස්සේ ගවයන් ටික වට කරලා ගාල් හදලා මේ රකින්න තැනින් තැනට අට්ටාල ගහගෙන යනවා. ඒතර කාලෙන් කාලට ඇවිල්ලා ප්‍රධාන සිටුමැදුරේ වාසය කරනවා. ඒතර ඒ කාලේ මාස ක්‍රමයේ මේ කැලෙන්ඩර් වල නැහෙනේ. ඒ නිසා වැස්ස එනකොට පායනකොට දැනගන්න ක්‍රමයක් තිබ්බා. ඒ තමයි වැස්ස කාලෙට කුරුල්ලෝ කූඩු හදන්නේ උඩම. ගහක උඩ තමයි කූඩු හදන්නේ. ඊළඟ කකුලුවෝ වැස්ස කාලෙට බෙන හදන්නේ ගං යූරේ හෝ පොකුණේ ඉඳලා හෝ ගොඩක් උඩක. යූරේ උඩම තමයි ගුල් හදන්නේ බෙන හදාගන්න. ඒතර කකුලුවෝ බෙන උඩම හදාගන්නවා නම් කුරුල්ලෝ කූඩු උඩම හදාගන්නවා නම් ගහක මිනිස්සු දැනගන්නවා ඉදිරියට වැස්ස කාලේ එනවා කියලා. එතකොට කුරුල්ලෝ කූඩු ගහේ පාත හදනවා නම් ඊළඟට කකුලුවෝ ඉතාමත් පහළ වතුරයට කිට්ටු වෙන්නම බෙන හදා ගන්නවා නම් මිනිස්සු දැනගන්නවා දැන් පායන කාලේ එනවා කියලා. ඔය සාත්තරේ මිනිස්සුන්ගේ මෑතක් වෙනකල්ම තිබ්බා. මිනිස්සු නිවිති වලින් දන්නවා පොඩි මෙරුව මත උනොත් මොකද්ද, ලොකු මෙරුව මත උනොත් මොකද්ද, ඊළඟට මෙහෙමයි මෙහෙමයි කියලා මේ මිනිස්සු දන්නවා. අද ඉන්න මිනිස්සු කාමරයට ගිහිල්ලා මේ කොල්ලු කුරුටු ෆෝන් එක ගෝබා මේ ටීවී එක දිහා බලන් ඉන්නකොට උන් කුරුල්ලු කොහේ කූඩු හදනවද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ කකුලුව කොහෙද බෙන හදන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් නමුත් ටීවී එක යනවා දැන් ඇස්ස කාලේ අද වරසාපතනේ මෙච්චරයි කියලා ඔක්කොම ටිකේනවා. ඉතින් කෙසේ නමුත් ඒද යහපත් වේවා. මිනිසුන්ට කොහොම හරි ජීවත් වෙනවනේ, ඒකත් වටිනවා. ඉතින් ඉස්සර මිනිසුන්ගේ ඒ වගේ පරිේශණය පරිසරය ගැන දැනීමක් දැක්මක් ඔවුන්ට තිබුණා. ඉතින් ධනිය ගෝපක තමන්ගේ පිරිවරත් එක්ක මොහු තරුණ වියේම කසාද බැන්දා. සිතෙන්වත් ස්වාමියා ඉක්මවා යන්නැති සොඳුරු බිරිඳක් ලැබුණා. ඇ ගෝපිකා. ඊට පස්සේ ආදරේ සෙනෙහසෙන් මොහු වාසය කළා. යන සෑම තැනකටම ගෝපිකත් ගෙන්නගෙන යන්නේ. ඉතින් මොවුන්ට දරුවන් ලැබුණා පුතාල 7 දූරු 7 ලැබුණා. තුරුණු වියට පැමිණි දරුවන්ට විවාහ කරලා දුන්නා. ඒතර පුතාල 7 දූල 7 යීලිය 7. ඒතර දරු පරම්පරාම 21. තාම කෙල්ල ටික විවාහ කරලා නැහැ. මේ පිරිසත් අරගෙන මේ මහී ගංගාවේ යුරේ තිබුණ තනකොළ පිරුණ දූපතක මේ මොවුන් නිවහන් හදාගෙන ගවයන් රකිමින් මේ කාලයේ ගත කළා. ගත කරලා ඉන්නකොට හරි ලස්සන කතාවක් මේ සුත්ත නිපාතේ දෙවෙනියට තියෙන ධනිය සූත්‍රය. එහෙම ඉන්නකොට දවසක් දැන් ධනිය මොකද කළේ, මේ ධනිය දැනගත දැන් වැස්ස කාලි. ඉතුට කලින්ම මෙයා මොකද කළේ, කල් තබා ගන්න පුළුවන් විදියට තනකොළ පිදුරු වෙනම ගබඩා කරලා, ගවයු හොඳට රැකලා, ගවයු ගැට ගහලා, ඊළඟට දුම් ගහලා මන්තු මැසි මඳුරුව දුරු කරලා, ඊළඟට ගවයන්ට බෙහෙත් ඒත් කරලා, එවුන් කනුවේ ගැට ගහලා, පොඩි පැටවුන්ට කිරි දීලා, ඒ ඔක්කොම කරලා වැඩ කරන අයටත් ඔක්කෝටම දැන් මෙයා යටතේ වැඩ කරන ඉන්නවනේ, ඒ අයට හවාහ වෙනකොට හොඳට කණ්ඩ බොන්ඩ හරිගස්සලා ඒ කිරිබත් දීලා, ඊට පස්සේ මේ ගිනි මැල දල්වල, එතකොට ගිනි මැල ගහලා තියෙන නිසා වන සත්තු වෙන්නේ නේ, තමන්ගේ සත්තුන්ට ගවයන්ට ආරක්ෂාව තියෙනවා, මැසි මඳුරු දුම් ගහලා පළවා හැරලා ඒ ඔක්කෝම කරලා සැනසිල්ලේ ඇඳේ බුදිය ගත්තා. ගේ හොඳට සෙවිලි කරලා දෙන්න තෙමේ නැවැසක්කාව. සැනසිල්ලේ මෙහෙම ඇඳේ නිදාගෙන ඉන්නකොට ධනිය ගෝපකට විදුලි හඬ ඇහුණා. අකුණු සැර එතුර අකුණු ගහනවා, ඊට පස්සේ වහින්ඩ ලැහැත්ති හාස කළු වුණා. අවහා ධනියට හිතුණා කමන්නේ, දැන් සැනසිල්ලේ වැස්සට වැඩ ඔක්කොම ඉවරලා පාඩුවේ ඇඳේ ආන්තු වෙලා ඉන්නකොට වැඩ ඔක්කොමත් ඉවරයි නම් කරන්න වැඩකුත් නැත්තම් වැස්සට මොකෝ. ඉතින් ඒ නිසා ධනිය හයියෙන් කාමර ඉඳලා කවියක් කියනවා. ඒ තමයි පක්කෝ දකෝ දුද්ද කීරෝ හමාස්මි, මම ආහාර උයලා තියෙන්නේ, බත උයලා තියෙන්නේ, කිරි දෝලා තියෙන්නේ, අනුතීරේ මහියා සමාන වාසෝ, මම මහී ගන්තෙර, අපි සියලු දෙනා එකට ඉන්නේ, දා අඹු දරුව ඔක්කොම ඇතින්නේ ඔක්කොම එකට සමගින් ඉන්නවා, චන්නා කුටි මගේ කුටිය හොඳට වහලා, ආහිතෝ ගිනි මම ගිනි දල්වලා තියෙන්නේ, දැන් ගින්දර දල්වලා තියෙන්නේ රස්නිත් එනවා, අතවේ පත්ථය සිපවස්ස දේව එම්බා වලාවෙනි, කැමති නම් මෙසේ වසිනු මෙන් ලැස්සට මොකෝ. මේ කියපු කවිය, ධනිය මේ සැනසිල්ලේ කියපු කවිය, එතන ඉඳලා යොදුන් හස්සියක්, එතන ඉඳලා යොදුන් හස්සියක් කිලෝමීටර පාගමනින් ගියොත් කිලෝමීටර 7000ක් යනවා. යොදුන් හස්සියක් දුරින් දෙවුරන් විහිරේ වැඩ හිටපු බුදුරජාණන් වහන්සේට දිව්‍ය ශ්‍රවණයට ඇහුණ ළඟ ඉන්න කෙනෙක් කියනවා. දිව්‍ය ශ්‍රවණය. දැන් පින්වතුනි අමනුෂ්‍යය, දැන් මිනිස්සු ඔය මේ කතා කරනවානේ, මේ මේ ඔය මේ කතා කරන එක හිමාලයේ ඉන්න අමනුෂ්‍යයාට මේ ළඟ ඉන්නේ විදියට ඇහෙනවා. අපි මෙතන කතා කරන එක හිමාලයේ ඉන්න අමනුෂ්‍යයාට ඔය මේ කතා කරනවා වගේ ඇහෙනවා. දෙවිවරුන්ට මෙතන ඉඳලා කිලෝමීටර 8,40,000ක් තවුතිසාවේ දුරින් ඉන්න දෙවියන්ට මනුස්ස ලෝකේ අපි මේ කියන එක ඇහෙනවා. කනි දිව්‍ය ශ්‍රවණී කියන්නේ දිබ්බ සෝත. මේ අමනුස්සයන්ටත් එහෙම ඇහෙනවා නම් ඒකනේ පම්පෝරි දොඩවන්න එපා. යක්කු ප්‍රේතයන්ට, අමනුස්සයන්ට, අසුරයන්ට බැන බැන ඉන්න එපා කියලා කියන්නේ ඒකයි. ඔය මේ අඟල් 4-5ක් මේ 4ක් විතර මේ පල්ලට තියෙන මේ මේ කට පරිසම් කරගෙන වාසය කරන්න කියන්නේ ඒකයි. මේකෙන් යමක් මුදාහරිනකොට ඒක ඇහෙන විශාල ලෝකයක් තියෙනවා. අද කාලේ මිනිස්සු බැට කන්නේම කට නිසා. අනිත් අයට ඕපදීූප දෙස් දෙව, ඊළඟට දිවියන්ට බයිනවා, ඊළඟට අමනුෂ්‍යයන්ට බයිනවා, බැන බැන වාසය කරනවා. ඒ කරන්න කරන්න ඒයි කිපෙනවා. ඒ විදිහට මිනිස්සු මේ ආගාධයට වැටුනේ. ඉතින් ඒ වගේ ලෝකෙට එහෙම ඇහෙනවා නම් අරුමයක් නෙවෙයි. මම සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේට අසීමිත වූ දිබ්බ සෝත ඥානයෙන් යුතු බුදුරජාණන් වහන්සේගේ ඇසුණා. එසැනින් බුදුරජාණන් වහන්සේ දුටුවා මේ ධනිය කොච්චර සතුටු වුණත් මේ වැස්ස වැඩිවෙච්ච ගමන් ඔය මහි ගංගාව උතුරා යනවා හිට හවස. ඔය මහි ගංගාව සම්පූර්ණයෙන් උතුරලා ගිහිල්ලා ධනියගේ සම්පූර්ණයෙන්ම ධනියයි ඒ පවුලේ සියලු දෙනයි ගවපට්ටියයි සියලු දෙනාම ගහගෙන යනවා. හෙට එක සිද්ධ වෙන. බුදුරජාණන් වහන්සේ අඳුරේ දල්වන ලද පහනක් වගේ කාශ්‍යප බුද්ධ ශාසනේ තුනුරුවන් ඇසුරු කරගෙන කරපු පින්තික දුටුවා. සා බුද්ධ ශාසනයට තිබ්බ සෙනෙහස, නිවන් දකින්න තිබ්බ කැමැත්ත සංසාරේ පුරුදු කරපු හිත දුටුවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැමැති ශාස්ත්‍රුන් වහන්සේ දුටුවොත් එසැනින් මොවුන්ගේ නිර්වාණය ඔවුන්ට ලැබෙන බව දුටුවා. දැකලා බුදුරජාණන් වහන්සේ දෙවුරන් විහිරෙන් අතුරුදහන් වෙලා කවිකි කියා ඉන්න ධනියගේ ගෙදර මුදුනේ වහලේ පහළ වුණා. බුදුරජාණන් දැන් ධනිය ඇඳේ පෙරලා කවි කියනවා, ඒ ගෙදර වහලට උඩින් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ධනියට පෙහින්නේ නැහැ, පිහින් විදුලි කොටනවා, මහා මේ ගහඳ ඇහෙනවා, වැස්සට පෙර නැමිති වූ සීතල සුළඟ හමනවා, අඳුර පැතිරීගෙන යනවා. ඝන රං කඳක් බඳු බුදුරජාණන් වහන්සේ රශ්මි ධාරාවෙන් වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ අර දැන් ඔය ධනිය ඔය කවිය කියනකොට තමයි භාග්‍යතුන් වහන්සේ දැහුනේ. ඒ කවිය ඉවර වෙන්නක් කලින් ඔය මම කියපු සියලු විස්තර බුදුරජාණන් වහන්සේ දකිනවා. තප්පරයට දකිනවා. අර කවිය ඉවර වෙන්න කලින් ඒ කවිය ඉවර වෙන්න කලින් ඒ සියල්ල දැකලා කාශ්‍යප බුද්ධ ශාසනේ විස්තරත් දැකලා හිට වෙන දේවලුත් දැකලා මේ අය නිවන් දකින බවත් දැකලා ඔක්කොමත් දැකලා කවිය ඉවර වෙන්න කලින් ආකාශෙත් පහළ වෙලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ ආශ්චර්යය කියන්නේ ඒකටනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහස ඉඳලා කවියක් කියනවා. අකෝදනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහීයේ කරන්ති වාසෝ විවටා කුටි නිබ්බුතෝ ගිනි අතවේ පවත්තසි පවස්ස දේව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ක්‍රෝධය නසා දැමුවෙමි, ක්‍රෝධය මම නසා දැමුවෙමි. සත්සාමාන්‍ය සත්වයන්ගේ හිතට තරහා ක්‍රෝධය ආවට පස්සේ මේ මිනිසුන්ගේ මූණ කළු වෙනවා. ඊට පස්සේ ඇඟපත විවුල් වෙනවා. තව තව තරහෙන් අත මිට මොළ වෙනවා. තොලපොට සෙල වෙනවා. තවත් තරහ ගියට පස්සේ වචන පිට වෙනවා. නරක වචන උල්පතකින් ගලන්නවයි ගලනවා. තවත් තරහ ගියට පස්සේ වත පිට බලනවා. අතට අහුවෙච්ච දෙයකින් ගහනවා. තවත් තරහ ගියට පස්සේ පිහියකින් කැතිපොරුවකින් අනිනවා, කොටනවා, මරනවා. තවත් තරහ ගියාට පස්සේ තමාගේ ජීවිතෙත් විනාශ කරගන්න, සියදිවිත් හානි කරගන්න. මෙහෙම ක්‍රෝධයක් සත්වයාගේ හිතේ පැන නගින්න පුළුවන්. මක් නිසාද? සත්වයාගේ හිතේ ක්‍රෝධය තියෙන. ඒ ක්‍රෝධේ භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණයෙන් නසා දෙමු. කෙලෙස් තැඹ ගැලුවා. ඔක්කොම ගැට ගහලා ඉන්නේ කෙලෙස්සසේ නැමැති කණුවේ. ওই කණුවත් ගැලුවා. මහි ගන්තර මම හුදකලා විවසනවා. එතකොට දැන් ධනිය වාසය කරන්නේ අඹදරුවොත් එක්ක, ගෝපාලයොත් එක්ක, ගවයෝ 60,000ක් එක්ක. මහි ගන්තර මම වසමි හුදකලාවෙන්, මම තනියෙන් ඉන්නේ. විවර කළ කුටිය තුල නිවන ලද ගිනි දෑත. කුටිය ඇරලා තියෙන්නේ, ගිනිත් නිවලා තියෙන්නේ. වැස්සකින් නිවෙන්න ගින්නක් නැහැ. ධනිය සතුටු වුණේ ඒ ගෙදර වහලා දැල්වෙන ගින්න නිවෙන්නේ නැහැ ගේ වහලා නිසා. ගින්දර නිවලන කුටියත් ඇරලන මොක ගින්තිවෙන්න තෙමුණට මොකෝ ගිනි නිවල එම්බා වලාවෙද කැමැතිනම් මෙසි වසිනු කැමැතිනම් වහින් විවර කළ කුටියකිවි බුදුරජාණන් වහන්සේගේ ජීවිතය වහගන්න දෙයක් නෑ හංගන දෙයක් නෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය විවෘතයි ඊළඟට ඇතුලේ කෙලිස් ගිනි දල්වගෙන දේ සහුද කලාවේ සොඳුරුව වසනවා ක්‍රෝධයක් නෑ කෙලිස් කණුවක ගැට ගහලා නෑ බුදුරජාණන් වහන්සේගේ නිකෙලිස් ජීවිතය ගැන කිව්වේ කැමති නම් වහින්නකම ඉදිරි දැන් පාත් පසින් වෙනස් ධනිය වැස්සට කැමති වෙන්නේ කෙලිස් ගුඩක ඉඳලා බුදුරජාණන් වහන්සේ වැස්සට කැමති වෙන්නේ නිකෙලිස් වෙලා ඉඳලා ඒ කවි දෙකේ සංසාරේ යන කෙනාගේ සසරේ නැවතුන කෙනාගේ ජීවිත දෙක පේනවා ධනිය ගැඟ කිරිවැටිලා ගියා සොඳුරු හඬට ආසයි තුනා මේ කොහෙන්ද එන හඬක් කියලා හිතාගන්න බැරි වුණා ඒ හඬට වශී වුණා ඒ අර්ථයට වශී වුණා නමුත් ධනිය දන්නවා මම මේක කිව්වොත් තමයි ඊළඟ හඬ එන්නේ මේ නිසා ධනිය ආයෙ කවියක් කිව්වා කෙනෙක් හිනා වෙන්නේ යමක් කියලා නම් ඒ හිනාව බලන්න අපි ආයෙසකට එක කියනවා චූටි බබාලට බබෝ කියලා මූණට තට්ටු කරනකොට ලස්සන හිනා වෙනවා නම් ආයෙත් බබෝ කියලා මූණට තට්ටු කරනවා හිනාව බලන්න ඒ නිසා මේ සොඳුරු හඬ ඇහුනේ මම කවියක් කියපු නිසා ආයෙත් මට ඒ හඬ ආයෙත් ඒ අමුතු ජීවිතය ගැන අහන්නව ධනියට හිතුණා ධනිය තමන් දන්න දේවල් ටික කිව්වා ලේ උරන රුදුරු මැසි මඳුරු නැත නැඟුණු ලාතන පඳුරු ගොන්නු කන්ති වැසි දහර වැටෙන විට ඉවසත්ති ඔවුන්නේ ඉම්බා වලාවෙන කැමති නම් වසි වසෙන් මැන දැන් මේ ගවපට්ටියක ඉන්නේ ඒ ගවපට්ටියට දුම් ගහලා මඳුරු ඉවත් කරලා ඉන්නේ ඔවුන්ට කන්ට ඕන තරම් ලාතන පඳුරු තියෙනවා මහා වැස්සක් ආවත් වතුර වැටෙනකොට මේ ගවයන්ට හොඳට ඒවා ඉවසන්න පුළුවන් ඉතින් වැස්සාවට මොකෝ එම්බාවලාවෙන් කැමති වහින්ද ඔවුන්ගේ ගවපට්ටියේ සනීපේ කිව්වේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනා ලෙස සකස් කළ පහුර බැඳ නිමා කිය සැඩ පහර සිඳලමි ඉතර වී හමාරය නොමැත පහුරෙන් යලි මෙමට ගත හැකි වැඩා එම්බා වලාවෙනි කැමති නම් වසි වසින මැන අනේ මගේ බුදුරජාණන් වහන්සේ මේ කවි කියන්නේ තවත් කෙනෙක් නිවන් දක්වන්නට නිවන කරා රැගෙන යන්න කවි කිය කියා සතුටු වෙන නැතන් කවි කිය කියා ඉන්න වමනාවක් සාස්තුන් වහන්සේට නෑ ඔහුට දැනෙන දේ මොකක්ද කිලිස් නැති වෙන මාවතට යන්න ඒදී බුදුරජාණන් වහන්සේ දේශනා කරා පන්සාලිස් වසක් අනුන්ගේ යහපත උදෙසා මුව මඩලින් වචන නිකුත් කළා කියලා යමක් ඇද්ද ඒ කාන්තින් මගේ සාස්තුන් වහන්සේ තමාගේ යහපත පිණිස සුඛ සොම්නස පිණිස නෙවෙයි තමාගේ යහපත සුඛ සොම්නස වජිරාසනයේ ඇති කරගත්තා පන්සාලිස් වසක් උන්වහන්සේ දහම් දේශනා කළේ අන්නයිගේ යහපත පිණිස ගංගාවෙන් එතර වෙන්න පහුරක් බැඳ බැඳ ඉන්න කෙනෙකුට වැස්සක් ආවොත් පහුර බැඳ ගන්නත් බෑ ගඟේ වතුරත් වැඩි වෙනවා ඉවරයි ගංගාවෙන් එතර වෙනකොට පහුරින් මහා වැස්සක් ආවොත් පහුරත් බර වෙනවා වතුරත් වැඩි වෙනවා ඒත් ඉවරයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මනා ලෙස සකස් කළ පහුර බැඳ නිමා විය ආර්ය ශ්‍රැංග මාර්ගයේ මම අනුගමනය කළා සැඩ පහර සිඳලමින් එතර වී හමාරය ඒ ආර්ය ශ්‍රැංග මාර්ගයේ නැමැති පහුරින් කාමෝග භවෝග අවිජ්ජාෝග සහිත සැඩ පහර සිඳගෙන මම ඊතරට ගියා නොමැත පහුරින් යලි මෙමට ගත හැකි වැඩක් මට පහුරින් ගන්න වැඩක් නැහැ ආයි එම්බා වලාවෙනි කැමති නම් වහින් ඒ නිසා වහින්න කිව්වා ඕනතර පහුලත් පවුරත් හදල ඉවරයි, එගඩ වෙලත් ඉවරයි, ආය පවුර ගහගෙනයා ගියත් එකයි තිබ්බත් එකයි නැතත් එකයි එතර වෙලා ඉවරයි. ඒ නිසා වැස්ස මට ප්‍රශ්නයක් දැන් ධනියට ස්ථා ගන්න බෑ. ඇයි දෙවුරන් විහිරඳලා යොදුන් හස්සියක් දුරක සිද්ධ වෙන සිද්ධිය. ධනිය කියනවා ලෝල නැති ගෝපිකා ගෝපි මම අස්සවා ලෝලා. ඒ පාලින් ඒ වචන දීගරහත්තන් සංවාසයා මනාපා ලෝල නැති ගෝපිකා කීකරුවේ මට ඉතා. මේ ගෝපිකා ලෝල නෑ. ලෝල නෑ කියන්නේ වෙන පිරිමින්ට පිරිහිත නෑ, කණයකට පිරිහිත නෑ, අරග දියන් මේක දියන් කියලා ඉල්ල ඉල්ල ඒවට පිරිහිත නෑ. ගෝපිකා අහවල්තේට ආසයි පෙරේතයි කියලා දෙයක් කවදාවත් ධනිය දන්නේ නෑ. ඒ කියන්නේ ගෝපිකාගේ යමක් පිටිපස්සේ අපෘත්තිමත්ව යන එකක් ගැන ධනිය දන්නේ නෑ. එච්චර හොඳයි, එච්චර හොඳයි ගෝපිකා. ඊළඟට එයා හරි කීකරු, දීගරත්තන් සංවාසය මනාප, බොහෝ කාලයක් ඈ සමග නිවාසය කරන්නේ. ඈ මට ඉතාමත් මනාපයි, බොහෝ කලක් සිටි නිසා මට මනාපයි ඉතා. ඇගේ කිසි දොසක් නම් නොමාසමි කිසි දිනක, තස්සාන සුනාමි කිංචි පාපා. කවදාවත් ඇගේ වැරද්දා දැන් දරුවෝ 14 දෙනෙක් වදලා ඔවුන් කසාද බඳින මට්ටමට ඇවිල්ලා ඔවුමුත් කසාදි බැඳලා දැන් අපි නැදිවියේ ගත කරද්දි ජීවිතයේ අවසාන කාලේ අද දක්වාම මගේ ගෝපිකාගේ එකම එක වැරද්දක් මම දැකලා නැහැ. ඉතින් ඒ වාගේ හොඳ බිරිඳක් සිටින මට කිසි දුක් නැහැ. ඉතින් මේ වැස්ස වැස්සට මොකෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බව දුකින් මිදුන සිත කීකරුය මට ඉතා, බොහෝ කල් වැඩු නිසා දමනයයි මට ඉතා. සිතේ කිසි දොසක් නම් නොම දකිමි කිසි දිනක, එම්බා වලාවෙන් කැමති නම් මෙසි වසෙන මෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බව දුකින් මිදුන මගේ හිත කීකරුය, මේ හිත බොහෝ කල් වඩපු නිසා දමනය වෙලා තියෙන්නේ. සිතේ කිසිම දොසක් මම කිසිම දිනක දකින්නේ නැහැ. ඇයි පින්වත්නි, අභිනිෂ්ක්‍රමණය කරපු දා පටන් සම්බුදු වෙන මොහොත දක්වා කිසිම දුකකින් හෝ කිසිම සැපකින් හෝ මහ බෝධිසත්වයන් සිත පෙළුන්නේ නැහැ කියනවනේ. එකපාරක් උපදින අකුසල් සිත දෙපාරක් උපදින්න තියන්නේ නැහැ. එච්චර යෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ එකපාරක් ඉපදුන අකුසල් සිත දෙපාරක් ඉපදුනා නම් මාර්යා අල්ලනවානේ. මාර්යා කියනවා මම 6 වසරක් සම්බුදු වෙලත් වසරක් අවුරුදු 7 වසරක් පිටිපස්සෙන් ආවා කියනවා පුංචි සිදුරක්වත් බලන්න. මට සිද්ධ වුණේ තෙල් පාට ගලකට මස් කෑල්ලක් කියලා රැවටුන කපු පිටුට වගේ. ඔබ වහන්සේ පිටිපස්සේ මම ඇවිල්ලා රැවටුනා. මට බැරි වුණා කියන එක පියවරකවත් ඔබ වහන්සේගේ දොසක් දකින්න. බෝධිසත්ව කාලෙත් මාර්යා පියවරක් ගානේ ඇවිල්ලවත් දොසක් දකින්න ලැබුණේ නැත්නම් සම්බුදුරජාණන් වහන්සේ ගැන කවර කතාවද? මම දැක්කා මේ අටුවාවල තියෙනවා ගිහි ජීවිතයේ සිදුවක් කුමාරයා 40,000 නලංගනන් සහිතව අන්තපුරයේ සහිතව මාළිගා තුනක වාසය කරද්දීවත් නුවණැති කෙනෙක් චී කියලා ගරහා කරන වැරද්දා අකුසලය සිද්ධාර්ථ කුමාරයාට සිද්ධ වෙලා නැහැ කියලා ජීවිත කාලේ. නුවණැත්තන්ගෙන් දොස් ලබන සුළු වරදක්වත් නුවණැත්තෝ අප්‍රිය කරන සුළු වරදක්වත් සිද්ධාර්ථ කුමාරයා අතින් අවුරුදු 29ටම සිද්ධ වුණ නැහැ කියන සම්මා සම්බුදුරජාණන් ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේගේ සිත කීකරු, දමනයයි, සාන්තයි, ප්‍රණීතයි. එවැනි හිතකින් වාසය කරන මේ ගෑනු ගැන කියනවා ධනිය. කාන්තාවෝ කියන අය කරඩුවේ දාගන බඩා සිතියාගේ නිටිය ත්‍රකින්න බැ කියලා ජාතකතාව තියෙනවන්න. එක්තරා යක්ෂේ ඒ යක්ෂයාට මේ කුමාරිකාවක් ලැබිලා ඒ කුමාරිකාව රැකගන්න ඕන කමට කරඩුවක නැතුලේ තියලා ඒ කරඩුව ගිලල තමයි යක්ෂයා යන්නේ. ඊරස ආය විමානයට ආපු ගමන් කාන්තාව ඇවිල්ලා එයත් එක්ක වාසය කරනවා. කිසිම පිරිමියෙකුට මොනිච් වෙන්න දෙන්නේ නැහැ, දකින්න දන්නේ නැහැ. ඊට දවසක් නාන්ද ගිහිල්ලා කරඬුව වමාරලා කරඬුව ගල උඩක තියලා කරඬුවත් ඇරලා දැන් ඈ කරඬුවේ ඉන්නවා සූ යහනක. යක්ෂයා ගලාගෙන යන නදිය නානවා. එතකොට අහසින් ගියා සිද්ධ විද්‍යාදරේ. ඊට පස්සේ මේ අර කරඬුවේ හිටපු ස්ත්‍රිය ඒ අහසින් යන මන්තරකාර මිනිසයාට නිජු වෙලා මේ මායමක් දාලා ගෙන්නගෙන කරඬුව ඇතුළට ගන්නවා. ඊට පස්සේ කරඬුව ඇතුළේ හංග ගන්න. ඉතින් යක්ෂයා ඇවිල්ලා අර කරඬුව ගිල්ලා ඉතින් පරණ විදිහට. දැන් අර මේ කරඬුව ඇස්සේ අර දෙන එකට වාසය කරනවා. එතකොට මෙහෙම යල්තින් මේ යක්ෂයා ඒ ළඟ තියෙන තාපසාරාමයකට මේ තාපසීන් වහන්සේ නමක් ඉන්නේ තාපසීන් වහන්සේට වඳිනවා හැමදාම. ඒ යකා වැන්දා. වඳිනකොට තාපසීන් වහන්සේ මේක දිවසින් දැකලා කිව්වා තුන් දෙනාම කොහේ යන ගමන්ද කියලා. එතකොට යක්ෂයා බැලුවා මේ තාපසීන් වහන්සේ තුන් දෙනා කිව්වේ කවුද? දෙන්න අය කිව්වා නම් හිතා ගන්න පුළුවන් මමයි බඩේ ඉන්න කරඬුවේ ඉන්න බිරිඳයි කියලා. තුන් දෙනා කිව්වේ. ඊට පස්සේ ස්වාමීනි තුන් දෙනා කිව්වේ අයියෝ කරඬු දෙන්නෙක් ඉන්නවා කියලා. හිටපිය මේකගේ හැටි බලපිය කියලා යක්ෂයා කරඬුව මමාරලා කරඬුව අරිනකොටම අරයා මන්තරකාර සිද්ධ විද්‍යාදරය කියන්නේ මන්ත්‍ර බලෙන් අහසින් යන එක. එයාසනිකව කරඬුවෙන් ගියා. ඊට පස්සේ තාපසයා අවවාද කළා කරඬුවේ දාලවත් ස්ත්‍රීන් රකින්න බෑ නිසා මේක තීරුම් ගන්න වාසය කරන්න කියලා යක්ෂයා තීරුම් ගත්තා. ඉතින් මේ වාගේ ලෝකයක මේ බුදුරජාණන් වහන්සේ වදාළා සිත කීකරු කර ගැනීම, සිත තමාගේ වශයෙන් පවත්වා ගැනීම, ඊළඟට සිත දමනය කිරීම, ඊළඟට සිත තේරුම් ගැනීම, සිත අවබෝධ කර ගැනීම, මේක තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ. නමුත් ධනිය ස්ත්‍රීන්ගේ ගුණ කියමින් වාසය කළා. ඒතකොට දැන් පරස්පරයි. ඊට පස්සේ මොකද වුනේ? ධනිය කියනවා හරි හම්බ කරගත්ත මගේ දෙයකින් යැපෙමි, මා ලෙසම දරුවෝද ලෙඩ දුකින් තොර යෝය, ඔවුන්ගේ කිසි දොසක් නොමාසමි කිසි දිනක, නිම්බා වලාවෙනි කැමති නන්නසි වසෙන්. ධනිය කියනවා හරි හම්බ කරගත්ත මගේ දෙයකින් මං යැපෙන්නේ, මං කාටවත් ණය වෙලා නැහැ. ධනියගේ සැප ගැන කියන්නේ මම කාටවත් ණය වෙලා නැහැ. මමයි මගේ බිරිඳ දරුව කිසි කෙනෙකුට කිවිසුමක් තරම්වත් ලෙඩක් නැහැ. හොඳට ඉන්නවා මේ මිනිස්සු. ඔවුන්ගේ කිසි දොසක් නොමාසමි කිසි දිනක. කවදාවත් මේ දරුව 21 දිනක් ඉන්නවා. මේ 21 දෙනාගේම වැරද්දක් දෝෂයක් මම අහලා නැහැ. ඒක කොච්චර මේ ලෞකික සැපයක් විඳින කෙනෙක්ද කියලා බලන්න. ඉතින් මම එහෙම සැනසෙල්ල ඉන්න මට වැස්සාවට මොකෝ. ආකාශය වැඩි ඉන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාගේවත් ළඟ මෙම වැඩ කරන්නෙක් නොවේමි, වැඩ රහිත කෙනෙක් ලෙස සැරිසරමි සියලු ලොව, හම්බ කරනා යමක් අවසි නැත මට කිසි, එම්බා වලාවෙනි කැමති නම් මෙසි වසිනු මැන. ගීයෝ කියන්නේ හම්බ කරගත්ත දෙයකින් ඉන්න අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාගේවත් ළඟ මෙම වැඩ කරන්නෙක් නොවේමි, මම කවුරුවත් ළඟ වැඩ කරන කෙනෙක් නෙවෙයි, කිසිම වැඩ කටයුත්තක් කරන්න නැතුව මම ලෝකේ විවේකයෙන් සැරිසරන කෙනෙක්. හම්බ කරන දේවල් මට අවශ්‍ය නැහැ. කුමටද මට? දැන් මෙයා මෙහෙම කොච්චර කිව්වත් ධනිය හිට ගවපට්ටි 60,000ක් නඩත්තු කරන්න ඕන, උන් ලෙඩ වුණාම සාත්තු සප්පයන් කරන්න ඕන, ආය මේ වැස්ස ඉවරුනාම ආයතනකට ගෙනියන්න ඕන, ලීසිද ගවයෝ 60,000ක් නරතු ගන්නවා කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා දෙහිලන් මේ ඔක්කොම කරන්නේ ධනිය හම්බ කරන්න සිටුවරෙක් විදියට. බුදුරජාන් වහන්සේ වදාලා හම්බ කරන දෙයකින් මට වැඩක් නෑ. ඒ නිසා ඉච්චර සැනසෙල්ලේ ඉන්න මට කොච්චර වැස්සාවක් මොකද? ඊට පස්සේ ආයෙත් කියනවා ධනිය. හැබැයි ධනියට ඊට පස්සේ මේ කවි ටික හොඳට අහගෙන ඉන්නවා ගෝපික ධනියගේ බිරිඳ. ඒ අයට හොඳට තේරෙන්න ගත්තා නිකෙලෙස් ජීවිතේ. ධනිය තව තව කියනවා මේක තේරුම් ගන්න. තරුණ වස්සෝද වෙති, චූටි පැටවුන්ද වෙති, ගැප් දරන දනු දෙනුම් වෙති, පට්ටි ගවයන්ද වෙති, වැඩුණු ගවයන් ඇතුළු මහා වස්සෝද වෙති, එම්බා වලාවෙනි, කැමති නම් නැති වසන මන. මේ ගවපට්ටි ඉන්නෝ මහා උසුඹ රාජයෝ. හොඳට වැඩුණ ගවයෝ එල දෙන්නු පැට්ටු. ඉගැන්නේ ශස්ත්‍රීක ගවපට්ටියක්. ඉතින් එහෙම පාඩුවේ ඉන්නවා නම් වැස්සටම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණ වස්සෝද නැත, චූටි පැටවුන්ද නැත, ගැප් දරන දෙනුන් නැත, පට්ටි ගවයන්ද නැත, වැඩුණු ගවයන් ඇතුළු මහා වස්සෝද නැත, එම්බා වලාවෙන කැමති නම් ඇති වසන මැන එක වස්සෙක්වත් මරණේ. එක්කෙනෙක්වත් මරණේ. දැන් ධනියට ඉන්නවනේ නොසෙල් වෙන ලෙස කනුද ධනිය කියනවා. හොඳින් සිටුවා තිබේ, කනු හෙල්ලෙන්නේ නැතුව හිටවල තියෙන්නේ අරක් ගැට ගහලා තියෙන්නේ. මුදු තනින් කළ සොඳුරු කඹ වලින් බැඳ තිබේ, චූටි පැටවුන්ට සිඳලන්ට නොහැකි මේ එම්බා වලාවෙනි, කැමති නම් වැසි වසින වැස්සට එහෙම දුවන්න පනින්ද පොඩියුන්ට බෑ, ඔවුන් ගැට ගහලා තියෙන්නේ. ඒ නිසා වැස්සට මොකද? බුදුරජාණන් වහන්සේ වදාලා හැම බැඳුම් බිඳ දමා මහා වස්සෙකු ඉලස ඈත රජෙක් සිඳ දමන දිරාගිය වැලක් ලෙස නොයෙන්නේ මි යලි මම මව් කුසක නිදන්නට එම්බා වලාවෙන් කැමති නම් සිස මැන. සෑම බන්ධනයක්ම දස සංයෝජනම සිඳලා දිරාගියපු බන්ධනයක් මහා ගවේ කඩා දානවා වගේ මං සංසාර බන්ධන සිඳ දෙන්නේ. ඒ නිසා ඇත් රජෙක් දිරාගියපු නෙළුම් දණ්ඩක් දිරාගියපු ලණුවක් කඩනවා වගේ මං සංසාර බන්ධන සිඳින්නේ ඉලීසියෙන් සිඳ. ඒ නිසා මං ආයේ කවදාවත් මව කුසක නිඳන්ට එන කෙනෙක් නෙමෙයි, සංසාරෙට එන කෙනෙක් නෙමෙයි. ඒ නිසා ඒ විදිහට ඉන්න මම මේ වැස්සක් ඉදිරියේ කෙසේ කම්පා වෙන්නේ? එම්බා වලාවෙන් කැමති නම් වාසි වැස්සම නෑ. මෙහෙම කියනකොටම තැනි තැනි පොද වැස්ස වැටුණා, මහා විදුලි කොටන්න ගත්තා, මහා සුළඟක් හමාගෙන ගියා. සොඳුරු හඬ ඇති නිවන ගැන කියන මේ විස්මිත හඬ එන දිශාව කොහෙටද කියලා ගෝපක ධනිය, ගෝපිකා, බිරිඳ එළියට ආව කුටියෙන්. සරත් කාලේ අහසේ තියෙන හිරු මල්ල වගේ, පුම් පෝය දවසට වලාකුළු රහිත අහසේ සඳ මඬල වගේ බුදුරජාණන් වහන්සේ ආකාශය වැනගෙන උත්තරමින් වල ගොඩලි මහවැසි ඇද හැලුනි. වසින හඬ අසා සිටි ධනිය මේ කරුණකේ බුදුරජාණන් වහන්සේ දිහා බලාගත්තා, අත් දෙක එකතු කරගත්තා. ශාක්‍ය මුනි වූ, ශාක්‍ය කුලයෙන් පැවිදි වෙලා තුන් ලෝකෙට අගපත් වූ මහා බ්‍රහ්මයාගේ හිස පාවිස්ස කරගත්තා. තුන් ලෝකාග්‍ර වූ, ආචාර්ය මනුස්ස වූ, ශාස්ත්‍රුන් වහන්සේ අපි උදෙසා වැඩලා මේ ආකාශය වැඩි ඉන්නේ ගෞතම නම් වූ මහා මුනිවරයාණන් වහන්සේ. ධනිය කියන ගෝපිකා මේ වරෙන් මහා මුනි දුන්නට කියනවා ලාභෝ වත නෝ අනප්පකෝ, කියනවා මට පුදුම ලාභයක්, පුංචි දෙයක් නෙවෙයි මහා පුදුම ලාභයක්. යේ මයම් භගවන්තං අතස්සහ, මේ භාග්‍යතුන් වහන්සේ දකිනවනේ මං ඇස්වලින්, බුදුරජාණන් වහන්සේ ඇස්වලින් දකිනවනේ. සරණන්තං උපේම චක්කුම දහං ඇස් ඇතියානිනි පංච නේත්‍ර ඇතියානිනි මහ මුනිදුනි මම අපි ඔබ වහන්සේ සරණ යනවා. සත්තා නොහෝහි ත්වං මහා මුනි මහා මුනිවරයන් වහන්සේ ඔබ වහන්සේ අපට ශාස්ත්‍රුන් වහන්සේ වෙනු වෙනව කොහොමද ශ්‍රද්ධාව මේ ලෝකේ යම්තා නිවන් නිවන පිණිස පැමිණියහු වෙද්ද ශාසන පිහිට ගත්තාහු වෙද්ද ඒ සියලු දෙනා පළමුවෙන්ම කළේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කරගත්තා. එනිසා ඔබත් සරණ යන්න. ඔබත් බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කරගන්න. කියනවා ගෝපී චහං අස්සවා බ්‍රහ්මචරියන් සුගතී චරාමසේ මමන් මාගේ ගෝපිකන් බුදුරජාණන් වහන්සේලා පැවිදි වෙනවා බඹසර ජාති මරණස්ස පාරගා දුක්ඛසන්ත කරා භවමසි මෙරෙන ඉපදින ලෝකේ ඊතරටම දුවන්න ඕන අපි සියලු දුක් වලින් දුක් නිමා කරන්න ඕන මේ දුක ඉවර කරන්න ඕන භාග්‍යතුන් සිදිරි ධන ගහගෙන ඉල්ලන දේවල් දුකින් නිදහස් වෙන්න ඕන කියලා අපල දුරු කරන්න කියලා දරුවෝ නැහැ කියලා ඔළුවේ කැක්කුමයි බඩේ කැක්කුමයි අරකයි මේකයි කියලා බුදුරජාන් වහන්සේ ළඟ අද ඇඳගෙන ඉන්න මිනිස්සුයි ඒ කාලේ ශාස්ත්‍රුන් වහන්සේගේ සරණ හොයාගෙන ආපු මිනිස්සු අතරයි වෙනස බලන්න මේ සරණ අවංකවම සරණට පැමිණෙන කෙනා ඉදිරියේ බාධා පිණිස පවතින බලවේගය ආවායේ සැනින් මේ ඔක්කොම බලාගෙන ඉන්න එක්කෙනෙක් පවිතුමාරයා එයා කියනවා ආකාශය ඉඳලා සතුටු වෙයි පුතුන් නිසා ලොවේ පුතුන් සිටින කෙනා ගවහිමි සතුටු වෙයි ලෙසින් හරක බාන සිටින නිසා මිනිසා හට කෙලෙස් වලින් සතුටක් මේ ලැබ දෙන්නේ යමෙක් කෙලෙස් රහිත වේද ඔහු සතුටින් නොවසන්නේ කියනවා හරක බාන ඉන්න කෙනා දරුවෝ ඉන්න කෙනා කෙලෙස් තියෙන කෙනා සන්තෝෂෙන් ඉන්නේ ඔය නිකෙලෙස් වෙනවා කියන එක මහා දුකක් මහා පාළුවක් තනිකමක් එපා වෙන දෙයක් ඕක කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දමියට බණ කියනවා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව අල්ලගෙන ඔවුන්ගේ දනියගේ සහ ගෝපිකාගේ හිත හොඳට වැඩිලා තියෙන දැන් ඒ කාරණාව අල්ලගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශෝක වේයි පුතුන් නිසා ලොවේ පුතුන් සිටින කෙනා ගවහිමි දුක් වේයි එලෙසින් හරක බාන සිටින නිසා මිනිසා හට කෙලෙස් වලින් ශෝකයමයි උපදීන්නේ යමෙක් කෙලෙස් රහිත වේද ඔහු ශෝකෙන් නොසන්නේ කියලා බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් භවයේ ආනිසංස කියනකොට ඒ මොහොතේම මාර්යා ඉදිරියේම ධනියයි ගෝපිකයි අරහත්ත්වයට පත් වුණා අරහත්ත්වයට පත් වුණා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ මොහොතේම ආකාශෙන් දිවුරන් හෙරට වඩිනවා ඒ දෙන්න අරහ මේ ඒ වික්ෂු භාවයෙන් පැවිදි වෙනවා ඊට පස්සේ වැස්ස ඉවර වෙන්න කලින් ඒ සියලු පිරිස ඒ භූමියෙන් අයින් වෙනවා වැස්ස ඉවර වුණාන පස්සේ ඒ රහතන් වහන්සේලා ධානී රහතන් වහන්සේ සහ ගෝපිකා රහත් තිරණි ඒ ප්‍රදේශයේ රහතුන්ගේ භූමියක් බවට පත් කරනවා ඔවුන්ට උපස්ථාන කරපු සේවක පිරිස එතන විහාරයක් හදනවා ලංකාවේ අටුවා ලියවෙන කාලෙත් මහේ ගන්තෙර ගෝකුලංක කියලා විහාරයක් තිබ්බා කියනවා මේ ගෝකුලංක කියන විහාරය හදලා තියෙන්නේ ධනිය සහ ගෝපිකා හිටපු තැන කියලා ශාස්ත්‍රීය සම්පත්තියෙන් සැනසෙන හිටි දුටුවාද බුදුරජාණන් වහන්සේ පහළ නොවුණා නම් ධනිය කවිකී කියාම සැඩ පහරට ගහගෙන යයි එකවරක් නම් කමක් නැහැ උපනෝපන් ජීවිතේ නිවන් දකින ජාති දක්වාම වතුරි ගහගෙන දරු මල්ල වඹ දරුවෝ සියලු දෙනා පිටින් ගහගෙන යන මනුෂ්‍යයාගේ ජීවිතය කියන්නේ චිත්තක්ෂණය තප්පරේ මනුස්සයෝ නැතිවෙලා යනවා දැන් පසුගිය කාලේ අර බදුල්ල පස්සර වාහනයක් පෙරළුණේ එක බස් එක පෙරළුණේ මේ ආවා මේ පෙරළුණා මේ කුඩු තප්පරයයි. ඒ මිනිසු මැරෙනවවත් දන්නේ. තප්පරය. ආපහු කර්මාන් රූපෝ ලෝකෙකට ගියා. අපි මේ නිකම් ප්ලෑන් කරලා එහෙම මැරෙන මිනිසු ජාතියන්නේ. අපේ ජීවිතය කියන්නේ චිත්තක්ෂණය. තප්පරයට අපි මැරෙන. ඔබත් එසේ මමත් එසේ. එනිසා නිකම් පම්පූරි වලින් වැඩක් නැහැ කියලා. ශාස්ත්‍ර නාන්සිට පහදින්න මේ බලන්න සැනසිල්ල ලැබපු හැටි. බුද්ධ ශාසනයක ධර්ම දේශනාවක් අහන්න නැතුව දවසක්වත් ගෙවින්ද දෙන්නපා. ශ්‍රමණයන් වහන්සේලා දකින්න නැතුව දවසක්වත් ගෙවින්ද දෙන්නපා. තුනුරුවන්ට අත් දෙක එකතු කළා වඳින්න නැතුව දවසක්වත් ගෙවින්ද දෙන්නපා. විඳින්නා වූ දහදු කන්දරාව මැද මේ තුනුරුවන් පිහිට ලබන්න. මේ ගව ගාලක් මැද හරක් ගොඩක් මැද නිවන් දැක්කනි. මහා වැස්සේ හරක් ගොඩක් මැද මාරයා පිණිපෙනී නිවන් දැක්කනි. ශාස්ත්‍රුන් වහන්සේගේ ශාසනය කොයිතරම් අසිරියක්ද. ඒ භාග්‍යවතුන් වහන්සේ කොයිතරම් ආශ්චර්ය. ඒ බුදුරජාණන් වහන්සේ දිවිහිමියෙන් දිවි තිබෙන තුරු නිවන් දැකතුරු මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියලා ඒ උතුම් ත්‍රිසරණේ